යොදුනේ යොදුනේ විශ්‍රාම ශාලාවක් 45ක් ගොඩනැංගේවා. උත්තර ප්‍රමුඛ සංඝරත්නයේ වඩින මේ මාර්ගයේ විශ්‍රාම ගැනීම සඳහා එක ගොඩනැංගිල්ලක වියදම සංඛාවු ලක්ෂයයි. 45 ලක්ෂයක් වැන්කොට නැවතුම් පොළවක් 45ක් ලැබුවා යොදුනේ යොදුනේ. සවැත් නුවරේ සමින ජේත කුමාරයාගේ ජේතවන උයන පොළොව වැසෙනසේ රන්කාවුණු එලා මිලට ගත්තා. 54 කෝටියක ධනෙ වැය කිරීමෙන් ජේතවනාරාමී විශ්වකර්ම නිර්මාණයක් මෙන් ගොඩනැංගුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන රන්කන්දියෙන් සංවදා සිවුතිකෙන් පැමිණෙන පැමිණි මහා සංඝ රුවනට සංඝ සතු කොට පූජා කළා. එදවසේදී දෙතුදාමෙන් 84000 කණන් පිරිස නිවන් දැක්කා. බුද්ධ ජීවිතය අවුරුදු 25ක්ම සවැත් නුවර ආශ්‍රය කොටගෙන වාසය කළ සරුවක්යන් වහන්සේ. අවුරුදු 19ක්ම වස්සාන කාලයේ ජේතවනාරාම. අවුරුදු 6ක්ම පූර්වාරාම විහාරේ. බුද්ධ ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනා කොට ඇත්තේ ජේතවනාරාමයේ. බුද්ධ ශාසනයේ වැඩිම පිරිසක් නිවන් දැක ඇත්තේ ජේතවනාරාමයේ රැඳෙන්න කාලයේදී. මේ සිටුවරයාගේ දිවසේ දිනපතා 2000ක් භික්ෂූන්ට දන් වැට දුන්නා. දිනපතා දාස දෙවාරයක් ජේතවනාරාමයේ තියන්න පුරුදු වී සිටියා. කොටි කොට ධර්මාස්ත්‍රවලේ කරනු. නමුත් මෙතුමා කවදාකවත් බුදුරජාණන් වහන්සේ දෙහෙසේ කියලා අවශ්‍ය දහම් ගැටගෙන ප්‍රශ්න කරන්නේ නැහැ. සර්වඥන් වහන්සේ බුද්ධ සුකුමාලයි සත්‍රි සුකුමාලයි දෙවියන්ට ඇත ලෝකයාට දහම් දෙසමින් කාර්යය වෙනසෙනවා. මම නම් උන්වහන්සේ වේතන් නැහැ කියන හැඟීමෙන් කවදාකවත් ධර්ම ගැටලුවක් ගැන ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් අවස්ථානුකූලව මෙතුමා උදෙසා ධර්ම දේශනා කරනවා සර්වඥන් වහන්සේ. එයින් වේලාම සූත්‍රයේ ඉතා වැදගත් දේශනාවක් මෙතුමාට එතුමා සඳහාම දේශනා කළ දේශනාවක්. අනික මේ ප්‍රාප්ත කර්ම සූත්‍රයේ. මේ ප්‍රාප්ත කර්ම සූත්‍රයෙන් දැක්වෙන දහම් කරුණු සියල්ල එතුමාගේ ජීවිතයට සම්බන්ධයි. එයින් අඩුපාඩුවක් හදන්න නෙමේ මේ දේශනා තුළ තියෙන්නේ එතුමා සාක්ෂිත්තානේ සබාගෙන දෙවියන්ට ඇත ලෝකයාට අවබෝධයක් ලබා දෙන පිළිසයි. එනිසා මේ දේශනාව ගැන අපි දැන් කලකා බලමු. ඒ ගාථා පෙළේ කෙටි තේරුම මෙයි. බුද්ධා භෝගා දතා බච්චා ඉතින්න ආපදාසුනේ බුද්ධග්ගා දක්ිනා දින්න අතෝ පංච බලී සත. මා විසින් උපයා සපයාගත් ධනෙ පරිභෝග කරන්ට දුනා. මගෙන් පෝෂණය වෙන්න සිටි දෙමව්පියන්ද දුරුවන්ද සහෝදර සහෝදරියන්ද නෑදෑ ඉතිමිතුරන්ද අසල්වැසියන්ද මම පෝෂණය කළා. ආපදාවන් ඉදීම ජයගත්තා. සිල්වත් ගුණවත් උතුමනටම උද්දාපික දාන දක්ෂිනාවන් පිළිගැන්වුවා. යුතුකම් පහමා සිද්ධ කළා. සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන උතුමන්ටම ක්‍රියාවෙන් උපස්ථාන කළා. ඊ ජීවිතයේ සිට භෝග සම්පන්න ලැබිය යුත්තේ යමක් සඳහාද ඒ අර්ථයේ මා විසින් පැමිණියා. මෙසේ කල්පනාකාරීව සතුටු වෙන බෞද්ධයා මඟඵල නිවන සඳහා උපනිශ්‍රේ වෙන ආර්ය ධර්මයේ ප්‍රමෝදේතපත් වී ආනිකලවර සුභති කරායන වෙනවා. ඒකයි ගාථා තුනේ කෙටි තේරුම. අපි සලකාන බලමු සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරය. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවේ ආරම්භ මෙහෙම දේශනා කළා. චත්තාරෝ මේ ගාපති ධම්මා ඉත්තා කන්තා මනාපා සිල්ලබා ලෝකස්මින් කතමේ චත්තාරෝ. චිතානෙනි මේ මනලව මනුෂ්‍යයන් කැමැතිවන ඉෂ්ට වූ මනුෂ්‍යයන් ප්‍රිය කරන කාන්ත වූ මනුෂ්‍යයන් තීත දියුණු කරන මනාප වූ එසේනම් ලබන්ට අපහසුතා ඇති දුර්ලභ කාරණා හතරක් තියෙනවා. ඒ කවර සතරක්? භෝගාමේ උප්පජ්ජන්ති සාධම්මේ නාති අයම් පශමෝ ධම්මෝ හිතෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්සී. මට දැනමින් ධනේ ලැබේවා කියන පළවෙනි ප්‍රාර්ථනාව තියෙනවා. ඒ ඉෂ්ඨකාන්ත මනාප වූ දුර්ලභ කාර්යයක්. භෝගේ ලද්දා සහ ධම්මේන යසෝමී අක්කුග්ගච්චතු සහඤ්ඤාතී සහ උපජ්ජායේ හේති අයං දුතියෝ ධම්මෝ හිතෝ කන්තෝ මනාප වූ දුර්ලභෝ ලෝතස්මී. මට දැනමින් ධනේ ලැබී මගේ යසෝ කීර්තිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද ඒ සිමිතුරන් සහිතව යසෝ කීර්ති උස්ස පැන නැගීමා කියන එක ඉෂ්ඨකාන්ත මනාප දෙවනි දුර්ලභ කාරණයයි. ගෝමේ ලද්දා සා ධම්මේන යසං ලද්දා සා ඥාතී සා උපජ්ජායේහි කිරං ජීවාමි ජීව මද්දා යොම් පාලේමි කි අයං තස්සෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්සී. දෑමින් ධනවත්නි යසෝ කීර්ති පැතිරි කෙර කාලයක් දීර්ඝාසි උදිම්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාප තුන්වෙනි දුර්ලභ කාරණයයි. ගෝමේ ලද්දා සා ධම්මේන යසං ලද්දා සා ඥාතී සා උපජ්ජායේහි කිරං ජීවිතා ජීව මද්දානම් පාලෙත්වා කායස දේහා පරම්මර්ණ සුභකින් සංගම් ලෝකං උපපජ්ජාමීති අයං චතුත්තු ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි. දෑමින් ධනේ ලබා යසෝ කීර්තිය ලැබී කෙර කාලයක් දීර්ඝායු වින්ද ආනි කෙලවර මරණින් මතේ සුගතියේ උපදින්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාප සතර වෙදී දුර්ලභ කාරණය. මේ කරුණු අතර කලමින් ඉතිරිපත් කළා. බෞද්ධයෙකු විසින් මේ අතර බලාපොරොත්තු විය යුතුමයි. සෑම බෞද්ධයෙකුට අවශ්‍ය වෙනවා ධනය. එවාගේම යසස. එවාගේම දීර්ඝාවස. විශේෂ සුගතිය. නිවන් දක්නාතර සුගතියක අපි ඉන්නට ඕනේ. මේ අතර ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි එසේ නමුත් දුර්ලභයි. මේ අතර මෙච්චෙනකොට ලැබෙනවා නම් අති දුර්ලභයි. මේ එකක් දෙකක් තුනක් ලැබෙන්න පුළුවන්. අතරම ලැබෙනවා නම් ඉතාමත් භාග්‍යවන්තකම. අනාගතින්නක සිතුවරයාට මේ අතරම තිබුණා. අනාගතින්නක සිතුවරයා දැහැමින්ම ධනවත් වූ කෙනෙක්. එතුමා සීල්වන්තේ, ගුණවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ, එවාගේ පරිත්‍යාගශීලී කෙනෙක්. මේ ගුණ කීර්තිය අසසේ දසක පැතිරී තිබුණා. එතුමා නීල පරමායුෂ වින්ද. එතුමා ආයු කෙලවර දුසිත දිවිලෝක උත්පත්තියට නියත වී තිබුණා. මේ කර්ම අතර මෙතුමාගේ සන්තකෝය තිබුණා. නම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වයිලඟට ඉමේ සංකෝ භිත්තමේ ඉමේ සංකෝ ගාපති චතුන්නම් ධම්මානම් ඉස්සානම් සංතානම් අනාපානම් දුල්ලභානම් ලෝකස්මින් චත්තාරෝ සම්මා පටිලාභාය සංවත්තන්ති. චිතානෙමි මේ ලෝව ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණා සතර ප්‍රතිලාභ කර ගන්න, අත්පත් කර ගන්න, සාක්ෂාත් කර ගන්න පැමිණෙන්න හේතු කාරණා හතරක් තියෙනවා. සතමේ චත්තාරෝ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, ප්‍රඥා සම්පදා. සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියන තියෙන සතුරු කර්ම සතර මේ දුර්ලභ කාරණා සතර සාක්ෂාත් කර ගැනීමේ හේතු හතරයි කෙනෙක් පහදා දෙන්නේ. බෞද්ධයන් වශයෙන් නිතරම සලකන්නේ හේතුවයි හේතුඵලයයි. යම් කිසි දුකක් කරදරයක් තම බෞද්ධයෝ දන්නවා මේකනම් කර්මික විපාකයක් කියලා. හේතුඵලයක් බව දන්නවා. ඒක බෞද්ධයන්ට ආවේනික වැටහීමක්. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයෙන් හැම විට පහදා කියලා කියන්නේ. එනිසා මේ කියන ධනය ලබන්නට, යසස ලබන්නට, දීර්ඝාස ලබන්නට, සුගතියක් ලබන්නට හේතු හේතුවද. එසේනම් මේ හේතුව මෙන්න මේ කාරණා හතරයි. බුදුරජාණන් වහන්සේ හැම විටම සිංහගත එකයි, අන්‍ය තීර්ථියෝ සුනකගත එකයි. සුනකේ කොට ගලක් හරි ඒ කෑල්ලක් හරි ඊතලයක් හරි දමා ගැසුවා නම් සුනකයා කරන්නේ ඒ ගල, ඒ නැත්තම් දී කැබැල්ල ඊතලේ හරි දැහැගෙන මේ එනකම් විකනවා. ඒ හැර හොදන්නේ මේකට කළ යුතු වෙන දෙයක්. ඒ වගේ අන්‍ය තීර්ථියෝ කරන්නේ තමාට ලැබී තියෙන මේ දුක් රාශියක පොරබදනවා. පංචතාපයෙන් තැවෙනවා. තවක් තවත් කායික දුක් විදී දුක නැති කරන්න උත්සාහ කරනවා. ඒක නිෂ්ඵල ක්‍රියාවක්. සිංහ රාජයෙම නෙමෙයිනේ. සිංහ රාජයාට ගලක් ගැසුවාන. එහෙම නැත්නම් ඊතලයෙන් හිටතන වෙනත් වෙනත් දෙයකින් හෝ කෝප කරන්න උත්සාහ කළා නම් මොකද කරන්නේ? සිංහ රාජයාගේ ගල දැහගන්නේ නැහැ. ඊතලය දැහගෙන විකන්නේ නැහැ. සිංහ රාජයා ශ්‍රේධව කොයි පැත්තෙන් දෙමේ අනතුර ආයි. ඕ සොයාගෙන ඒ ජීතනේ විද්ද පුජ්‍යලයාට, ගල ගාව පුජ්‍යලයාට කෙලින්ම පණිනවා. දැන් ලෝක විනාශ කරනවා. එතකොට කය කවදාකවත් ඊතල විදින්නේ නැහැ, ගල් විදින්නේ නැහැ. මෙන්න මේකයි සරුවක් යන වහන්සේගේ නියම. උනාසේ ඵලයක් එක්ක ප්‍රතිඵලයක් එක්ක කරබදන්නේ නැහැ. හේතු සොයාගෙන හේතුවට ප්‍රතිකාර කරනවා, හේතු ඝාතනය කරනවා. මෙන්න මේකයි බුදු දේශනාවේ සාරාංශය. ඒකෝ තේන්නා බෞද්ධයන් නිතරම නිමිතිලිමත් වෙනවා කවර දෙයකින්ද මේ තත්ත්වේ වැඩෙන්නේ කියලා. එතකොට සොයා ගන්න පුළුවන් උපාය මාර්ගයේ මෙන්න මේකයි. සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥා. මේ අතර තමයි ධනවත් වීමට, යතෝ කීර්තිය ලැබීමට, දීර්ඝාස මිදීමට, සුගතියාමට තියෙන ප්‍රඥාද. ඊළඟට මේ හතර බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා. සද්ධා සම්පදා කියන්නේ කුමක්ද? සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකමිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේ මනුස්සානං බුද්ධෝ භගවාති අයං උච්චති සද්ධා සම්පදා. සද්ධාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පදවතින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ නිසා අර්ථක් නම් වෙනවා. ඒක පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සකල ඤෙය ධර්මයන් කරතලාමලකයක් මෙන් අකසගත්ත නෙල්ලි ගෙඩියක් මෙන් ඉතිරිවක් නැතුව සියල්ල සර්වාකාරයෙන් ආබෝධ කර ගනි සම්මා සම්බුද්ධ නම් වෙන සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසලොස්තරන් ධර්මයේ සමන්වාගත වේ. ඒ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසලොස්තරන් ධර්මයේ ඇති බව පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් ඇති නිසා සුගත නම් වෙයි. ඒ සෝබන ගමන්ගත් මඟ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සීල ලෝකේ සත්වාකාරයෙන් ආවෝද. ඒ ලෝකේ දු ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ගුණයන්ගෙන් අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, ප්‍රමෝක්ඛයි. ධමනේ කටුතු කුජලයන් ධමනේ කිරීමේදී ශ්‍රේෂ්ඨ ආචාර්යයන් වහන්සේ බව පිළිගන්න. බුදුරජාණන්සේ දෙමිනිසුන් සෑම සමස්ත ලෝකයාට මෙල වාර්ථය, පරලෝ වාර්ථය, නිර්වාණ පරමාර්ථය කිනිසක් අනුශාසනා කරන අතර ජාත ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක් අතරින් එතෙර කරවා ෂේම භූමියට පමුණුවනවා. මේ නිසා සත්තාගේ මනුෂ්‍යානංගේ ඒ සත්තාගේ මනුෂ්‍යාන ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොටගෙන සූවිච අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් තරම් දෙනාට ආબોධ කරවවදාලා ඒ බුද්ධ ගුණය පිළිගන්න. බුදුරජාණන් වහන්සේ පුණ්‍ය භාගයෙන් අක්‍රයි. ක්‍රේෂ මහරජී පංච මාර්යම් එක දැම්ම. අයිස්වාමියාදී භාග්‍ය ධර්ම හයෙන් සමන්විතයි. සර්ව ධර්මයෙන් මෙද බෙදා ධම් දෙසුවා. විවේක ඉහෙරණ විමෝක්ෂාදී උතුරු මිනිස්දම් සේවනය කළා. එකසිය අටවදානම් තෘෂ්ණා වමාරා නිර්වාණ්‍ය අමුත්ත වරදලා භවගමන අවසන් කළා. ඒසා භගවානම් වෙන්න භගවා ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රථම අභිහාරයේ පටන් බෝධි මණ්ඩලයේ දක්වා අන්තස්සේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කළා. දාන පාරමිතා, සීල පාරමිතා, නිත්තම් පාරමිතා ආදී දස පාරමී ධර්ම තිබෙනවා. පස්වන භවයේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය ආදී දසදාසක් ලෝක ධාතු වල ප්‍රාභ්‍යාව සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ සීපාදේ පටන් සිරස්තනයේ දක්වා මහා කුරුස ලක්ෂණ 32ක් අනුග්‍යඤ්ඤ ලක්ෂණ 80ක් පිහිටා තියෙනවා. ඒ ඔක්කොම පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සියල්ල පිළිගැනීමේ යම් ප්‍රසාදයක් ඇතිනම් මේකට කියනවා සද්ධා සම්පදා. මේ සද්ධා සම්පදාවේ තියෙනවා ප්‍රභේද 6ක්. ප්‍රභේද 6ක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්ප්‍රසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, කෝකප්පන සද්ධා, ආගම සද්ධා සහ අධිකම සද්ධා කියේ. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණේ, ත්‍රි සද්ධර්ම රත්නයේ ගුණය, ආනි සංගරත්නයේ ගුණය හදවතින් පිළිගන්න. ඒකට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධා අදහන. අපි හැමදාම කියනවනේ ලක්ෂ්මී සරණං මඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ලක්ෂ්මී සරණං මඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, ලක්ෂ්මී සරණං මඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒක හැම වෙලෙම අපි අදහනවා. ඔතන ගමනක් යන ඉස්සෙල්ලත් අපි අදහන්නේ කුදුගුණ දාමුණ සංගුණ. වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා අදහන්නේ කුණුරුවන්ගේ ගුණ. එදා ගන්න ඉස්සෙල්ලා අදහන්නේ කුණුරුවන්ගේ ගුණ. අවදි වෙනකොට අදාන්නේ තුනුරුවන් ඉගුන්. ආහාර ගන්න ඉස්සලා අදාන්නේ තුනුරුවන් ඉගුන්. ගමනක් ගන්න ඉස්සලා පටන් ගන්න තුනුරුවන් ඉගුන සිහි කරගෙයි. වැඩක් පටන් ගන්න තුනුරුවන් ඉගුන සිහි කරගෙන හැම විටම අපි අදාන්නේ තුනුරුවන් ඉගුන්. ඒ තුනුරුවන් ඉගුන හැර වෙන ඉෂ්ට දේවතාවයෙකු ලෝ නැති බව තේරුම්ගෙන හදවතින්ම තුනුරුවන්ගේ ගුණ පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්ධා. සම්ප්‍රසාදේ ලක්ෂණ සද්ධා කියන්නේ යස්සක් යස්සාම පොළොවේ දීමින් වතුර බොර වෙනවා. හැලතල ගංගාවල ලැබු අමුණවල ප්‍රවාහ වතුර බොර වෙනවා. ඒ වාගේ අපි සිතට මේ බොර දීම කැළඹීම ඇති වෙනවා. ඒ කියන්නේ මේ විපස්ස වෙන අලාභයේදී, අයසේදී, එවාගෙම නින්දාවේදී, දුක් කරදරවලදී, සොර සතුරු බීඩාවලදී, මේ උපද්‍රවයේ රෝග ආබාධවලදී ඥාති වේතන භෝග වේතන රෝග වේතන ආදීදී අපේක්ෂිත කැළඹෙනවා. ශෝක වෙනවා, හඬනවා, වැළපෙනවා, එහෙම නැත්නම් තරහ යනවා, කඩදාසි වෙනවා, බය වෙනවා, මේ ඔක්කොම සිිතේ කැළඹේ. මේ වගේ කැළඹීම් අවස්ථාවලදී අපි දේවාල ගානකින් බාහිර ආහාර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සායබදාතුමා ළඟට ගිහින් සීතක් අයදින්නේ නැහැ. වෙනත් වෙනත් අයුතු ක්‍රම වලින් අපි සීත බලන්නේ නැහැ. අපි නිතරම සලකන්නේ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල කොහොමද සීත ඇදලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද එවැනි වස්තාවල උපදෙස් දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ බෝධි සම්බාර පුණ්‍ය කාලේ කොහොමද එවැනි වස්තාවල කටයුතු කළේ කියන්නේ කියන එක අපි ආවර්ජනය කරන විමසනවා, පොත්පත් දෙන්නේ පෙන්නලා කියවනවා, බලනවා, සාකච්ඡා කරනවා. ඒ මාර්ගයෙන් අපේ සිතට විශාල සහනයක් ඇති වෙනවා. ගමනක් යන සද්විති රජුන්ට කන්ති පාසෙට වුණාම බුදකා ප්‍රසාදක මාණී කියලා ස්නේය ගොරවතුරට නමුත් දාන පරවතර මෙනි පාටින් පැහැදිලි වෙනවා. සම්පිතා පානේ කරනවා සම්පාස වෙනවා. කොටේ ජලේ පාසෝ ගත්තත් ජලේ පාවිච්චි කරන්නේ ජලේ බොරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපට දුකක් කරදරයක් බයක් ඇති ගැනීමක් අන්තරාවක් මොනවාරිදයක් ආම ඒ කවර විදිහේ සැලකීමක් ආවත් ඒ සැමතැනකදීම බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සීකර කර ආවාදිනා කර කර කියවා අපේ හිතට සැලසුමක් උදාපත් කරගන්නවා, පහන් බවක් ඇති කරගන්නවා, ප්‍රසන්න බවක් ඇති කරගන්නවා. මෙන්න මේ ඇති කර ගැනීමේ ඇති ශ්‍රද්ධාවන් කියනවා සම්පසාද ලක්ෂණ සද්ධා. සම්පත්තන්දන ලක්ෂණ සද්ධා තවත් ඊට වඩා බලගත. දාන සීල භාවනාදී කටයුතු වලදී දෛනික කටයුතු වලදී සමාත යම් යම් මාර්ග බාධක අතුරු අන්තරා ආවොත් ඒ අවස්ථාවේ අභීතව සමා කැමතිවන්නා වූ යහපත් කටයුතු යෙදෙනවා. ඉතින් යහපත් කටයුතු නොබියව කරන්නට තරම් උද්‍යෝගීව ජීවිත පරිත්‍යාගී නම් කටයුතු කරන්න තරම් උද්‍යෝගීව හිතක් ඇති කරගන්න ශ්‍රද්ධාවට කියන්නේ සම්පත් හන්දල ලක්ෂණ ශ්‍රද්ධා කියන. බෝධිසත්ව චරිතවලින් මේක අපට හොඳට තේරෙගෙන යනවා. ඒ දාරු ජීවිත පමණ පෙර බෝසත් ගුණ පුරණ සීර්ද ස්වයිසය නැතිතුමා දමක වන්දනාට කියවෙලාගේ අතේ සතයක් නැති ගී එතුමාගේ කලදී යයන් මුදුවැනි ආවරණ මිල කල්ල තමයි එතුමා ගේවෙලාවේ ඒ රටේ වැඩ කරලදී. ආනන්ද බෝධීන් වහන්සේලාගට මෙතුමා ගියාම ලොකු කනදාටුවක් ඇතිවුණාලු. මේ බෝධීන් වහන්සේලාග හරක් ලගින සලකොල නැගිල සලිකස කොළොඩු පිරිලා කිසි කෙනෙක් නැති දුගුම් කරා. මෙතුමා මොකද කියන්නේ? ඔක්කොම සුද්ධ පවිත්‍ර කළා තවත් කීප දෙනෙක් අල්ලා. එතුමා මෙතන සෝදන්නට වතුර ලොකු භාග දෙකක් උස්සගෙන ඇවිල්ලා තිබුණා. එතුමාට හොරදේ වගේ ඇත්තේ. කල්පනා කළා දැන් මේ බර මුස්සෙනකොට මගේ හොරදේ වගේ වැඩි වෙන්න පුළුවන්. කමක් නැහැ. බුද්ධෝපස්ථාන කරනවානේ මම. මේ ගෝමුල මැරණක් කමක් නැහැ. දැන් උත්සාහයෙන් මෙතුමා ඊමත් පිළිවෙත් කළා. එක වෙලාවකින් අපේ දිහිල්ලක් ආවා. අදිශීත ගන්න බෙහෙත් පෙත්තක් ගෙන යට සබා ගත්තා. එක වෙලාවකින් ආයමත් සප්පියාව වැඩි ඔක්කොම ඉවර කළා තමයි ආපස්සට හැරෙන්නේ. ඉතින් නැවත එතන ප්‍රාකාරයක් බඳින්නේ සුදුසු තමන්ගේ මිත්‍රයේ කොට විශදාසක් තරම් වටිනා මුද්දක් කියලා කියනවා. මේක සලස්මක් මං එවනවා මේ මොහොතින්. ඒකට එතුමාගේ අර මානසික තත්ත්වයක් රෝගයක් ඉදෙද්දී ඒවන් ගඩන්නගෙන තමා හිතූ පැත්තුව පින්කම කරන්න සමත් වුණේ හම්පක් හන්දන ලක්වන සත්වා. ඉතින් ලොකු අත්දැකීමක්කා. ඒ තමාගේ හිතේ ප්‍රසාදය නිසා ලොකු අත්දැකීමක්කා. සමාට රෝගිය කෙනෙක් දෙයක් කරන්න හරිම බය වෙනවා. ඉතින් අන්තරාවේදී නමුත් තමාගේ හිතේ ධෛර්යය නිසා, එතුමාගේ ධෛර්යය ඇති කළ ශ්‍රද්ධාව නිසා එදා මොනම හානියක් නැතුව සුවසේ සිය රටෙන් දැක්කේ. අපි බුදුරජාණන් වහන්සේම අනන්ත ජාතිවල සවස්තලා තියෙනවා මේ සම්ප්‍රක්ඛන්ද ලක්ෂණ ශ්‍රද්ධාවේ මහිමය. ඉන්න කොන් දන්නවානේ කදිරංගාර ජාතක දේශනා. බෝසතුන් වහන්සේ සිටු කුලයේ ඉපදී කුඩා කලපතන් ධම්මයන් පලස්වා මේ අනාථ පින්නගේ සිටුවරයා වගේ. ඒ කාලේ බුද්ධෝත්පාද නැහැ. හැබැයි පසුවේ කුරු වැඩිලා තියෙනවා. මෙතුමාගේ ධම්මයට දිනෙන් දින වැඩි දියුණු වුණා. ඒ වැඩි දියුණු වීම නිසා දින ගණන් දහස් ගණන් යටියා යාචකයන් දුගියන් මගියන් එනවා සං පිළිගන්න. කෑම බීම දේ ඇඳුම් පැළඳුම් අවශ්‍ය ඔක්කොම දන් දෙනවා. දිනාතක් නිරෝධ සමාපත්තියෙන් ගන්ධමාදන පර්වතයේ සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසින් බැලුවා අද තින්න පාතේ වඩින්න කොතනද සුදුසු. ගියකට කෙනෙක් මේ දානශාලාවේ නම් දානෙ කියන. වෙන තැනකේ විනාමේ හදිස්සින් නැදෙන්නේ එදා දානෙ වැරදුනොත් පිළිමම් පාන. ඉල්ජින් හැටියා මේ මිදුලට. ඒ වල දෙනෝදාසන් දෙනා රැස්වේ සිටියා දානශාලා. මේ අතරත වසවාද ජේතුත්තරයාට ඕන වුණා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිමම් පාවන්න දාන වරක් කළා. නිසා හැටරේනක් කරන් දිගපාල ගැමුර ඇති විශාල ගිනි අඳුරු වලක් නැන්නේ. බලන්න බයයි. සමාපේකක් බලන්න බයයි. මේසු කෑ ගන්න ගත්ත. මේ අතර මේ මහා බෝසත් සිටු පුත්‍රයන් වහන්සේ අර ඈත පසේ බුදුරජාණන් වහන්සේ ඉන්නව දැකලා දෝත පුරා දානි සලියක් අතේ තියාගෙන මං වසවල් ජීවිතේ මේ ගිනි අඳුරු වල නැන්නේ තමන් වහන්සේද? ඔව්. ඒ කුමක් සඳහාද? දානි වඩන්න. වසවල් ජීවිතේ උදේට ඉන්ටර්නෙට් දෙන්නේ නෙමෙයි. සීයක් දාවක් පාවත් මගේ දාන වරද්දන්න බෑ. කියලා අභියෝගයක් කළා. අභියෝගයක් කළා මේ දිනෝදාසක් දෙනා සුසුම් ළමින් ජීවිතයෙන් ඉන්නේ වෙලාවේ. පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්ද ගාථාවකින් ආරාධනා කළා. ඒකම ඉති අධිෂ්ඨානයක් ඇති කරගත්ත සත්‍යයේ අධිෂ්ඨානය. මං කුඩා කලකටම් පස්සමෙන් දසාකුසලෙන් වැළකුණා සත්‍යයි. උඩා කලපටන් නිතිපන්සේ කොහේ අදශේ දැක්කා සත්‍යයි. උඩා කලපටන් මෞපිය වචන් කළා සත්‍යයි. උඩා කලපටන් භව සම්පත් නුපතා ලෝතුරා බුදුවා කතා දාන පාරමී තිබූ බව සත්‍යයි. මෙලොව මේ විදිහේ පාරමී පුරා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා පහළ වූ බව සත්‍යයි. මේ සත්‍යානුභව බලයෙන් මට මේ ගිනි අඟුරු වල මැද්දෙන් අන්තරාවක් නැතුව සියාකින් දානේ පිළිගන්නට හැකි වේවා කියලා අධිෂ්ඨාන කරගෙන මේ ගිනි අඟුරු වල මැද්දට තැන්න මතු අනාගතේ සබල පියවරක් ගාමේ සබ්බුම පියුම් දෙපෙන්න තරම් සිං වැඩෙන එක්තමයන් වහන්සේගේ සිලිපතුල පිළිගත් එසේ මෙසේ දෙයක් නෙමෙයි. අචේතනික මහා පොළවේ මේ ගිනි අඟුරු වල මැද්දෙන් නෙළුම් මලක් තිබුණා. සිය රෝදයක් අත රෝදයක් කරා නෙළුම් මල උඩ වැටේගෙන මාර්ගෞරවයෙන් අර පසේ බුදුරජාණන් වහන්සේට සානි දෙන්නේ. කලින් විශ්සේලා උන්වහන්සේ කිව්වේ මෙන්න මේ ගාථාව. කාමං පතාමි නිරයං උද්දපාදෝ අවංශිරෝ නානරයං කරිෂාමි සම්දකින්දම් පටිග්‍රහ. ස්වාමීනි, මගේ කැමැත්තෙන් මේ ගිනි අඟුරු වල මැද්දට මම පනිනවා. මේ වෙලාව මගේ සියලු කුඩු වෙන්න පුළුවන් ස්වාමීනි. දෙපා උඩු කුඩු වෙන්න පුළුවන්. මගේ ශරීර අඟුරු වෙන්න පුළුවන්. අනේ ස්වාමීනි, තුමලවට පින්කෙතක් හෝ උත්තමයන් වහන්සේ මේ මගේ අතේ තියෙන දානය ඒ අතුරු වහන්සේ විසා පිළිගන්නා තේකවා කියලා කියන්නේ. ඉතින් අන්තිමේදී දෙළුම් මල උඩ වැඩිඳගෙන පස්වනක් දීකින් පිනා හිත පුරවා මේ දානේ පූජා කළා. බලා සිටි දෙනෝ දාසක් දෙනා මහත් කලී සාධිකාරක. එන මහත් කරවන පිරිස පසේ බුදුරජාණන් වහන්සේ ඉක්ිතම් පත්තිකන් තුයං වාලි ගාථාවකින් අනුමෙවිනි දෙසා ආකර පැනනගේ පැනිතිනීම වැඩිය. මෙතුමා නෙළුම් මල උඩ වැටිඳගෙන දැස සිටියේ මහා ජනසාමතා කතාවක් කළා. සත්පුරුෂේනි, ඉන්කම් කරන්න බය නොවෙත්වා. ජීවිත දාමා ගිනි අඟුරු වල මැද්දට තැන්න. නමුත් මට මා හැසිරෙන ධර්මයේ පිහිට වුණා. නිසා කිසි කෙනෙක් භාවෙන්න එපා. පින්කම් කරන්න මා දෙස බලා පින්කම් කරන්න. මේ මා රැස් කරගත්ත ජීවිත පූජාවෙන් කළ දානමය කුසලානුභාව බලය ඔබ සෑම දෙනා අනුමෝදන් වෙත්වා. මේ කුසල ධර්මයන් මත අනාගතයේ තුන් ලෝකයේම ගිනි නිවා ලෝතුරා බුදු වී ලෝක නිවන් සුවබෝධ කරගන්නේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගොඩා දෙවි දේවතාවු සාදුකාරයි. මේ කවර ආචාර්යයන්ද සිද්ධි බලයක් නෙමෙයි මේ කුණ නිල්ලි කියනෝ නාමද මෙතන බලකෑවේ ශ්‍රද්ධාවේ තියෙන ඉල්දියයි. මේකද කියන්නේ සම්පක් හන්දන ලක්කන ශ්‍රද්ධාව. දෙගොඩ පැනව ගලක් ගන්න ගඩක් ගලන්නේ එගොඩ මෙගොඩ යන බැලුව දෙතිරේ සෙනඟ රැස්වී සිටිති. සූර වීර සංග්‍රාමගේ යෝධයේ කැසපත කවාගෙන යගදාවකින් ගඟදී දෙදැසරමින් සෙනඟ එක මුතර මෙතර කරන්න රගේ වැඩක් තමයි මේ සම්පක් හන්දන ලක්කන ශ්‍රද්ධාවේ මහිමය. ඊළඟට ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ දහමියා ගොඩක ඉන්න පිටේවා නම් ඇද වැටෙනවා, මඩේ ඉන්න පිටේවා නම් ඇද වැටෙනවා. නමුත් අටවෙනි දිග ඇත්තා වූ සත්තුල ජලතලයක් එන්නේ නා ගහ එහෙම නැත්නම් ඇසල ගහ නැත්නම් සියමලා ගහ මේ ආගේ සත්තුල අරතු ඇති ජලතලයක් කොළමේ රියන් හතරක්ම හිටවන කොළමේ මුලට රියන් හතරක් තියෙනවා. නගර ద్వාරවල දරතුව සංකල්ප ලබන්නේ මෙන්න මේ විදිහේ කනුවසයි. මේක තේ නිසා නියමයක් නමක් කියනවා ඉන්ද්‍ර කියලා. ඉන්ද්‍ර කියලා. මේ ඉන්ද්‍ර කියන්නේ සෙලෙන්නේ සිංහකින් හොබන්න මහා මාරුතිකින් වස්සලෙන්නේ. ඒ වගේ සමාජයේ සිටේ තුනුරුවන්ගේ කෙරෙහි පිටාස්සව ශ්‍රද්ධාව සොලවන්න බැරි. මායාට සොලවන්න බැරි තරම් ශක්තිමත් දෙයක් දෙහි කියනනම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ආගම ශ්‍රද්ධාව කියන්නේ නියත ගුණ ලබාගත් භෝසතාණන් වහන්සේලාට යාකින් යාකේ පිළිදෙනවා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. එනිසාම අන්තිමෝගේ උපදේශයක් නැතුව දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරන්ද නුවණව දෙනවා මේ ආගම ශ්‍රද්ධාව. ආගම කියන්නේ භවයෙන් භවයේ දෙන ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නම් මාර්ගඵලාභීන්ට පිළිදෙන ශ්‍රද්ධාව. සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගත්තා නම් මායාට සොලවන්න බැරිසේ ඒ ශ්‍රද්ධාව විචිරෝ පිළිදෙන. ඒක කිසිම අවිද්‍ය ප්‍රසාදයේ කියන. අවිද්‍ය ප්‍රසාදයේ කියන්නේ දැසගත් ශ්‍රද්ධාව. අයම කවදාකවත් සිඳෙන්නේ නිදෙන්නේ විනාශ වෙන්නේ මොන හේතුවකින්වත් අවාන්තරයේ කියනවා මේ ශ්‍රද්ධාව විනාශ වෙන්නේ නැහැ. මාගේ පුත්‍රයාට ඒක සොලවන්න බැහැ. සජගානුවර වැඩි ඉන්න දවසක සූරම්බක්ක මානවක කියන මානවක කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා තුම සෝවාන්. සෝවාන් වෙලා සීනෙසට ගියාම මෙන්න අය බුදුහාමුදුර වැඩිය සම්පූර්ණ බුද්ධ විලාසයෙන් ආවේ වසවන්දී පුත්‍රයා. බුදු සිරුර මහාගෙන ඇවිල්ලා කිව්වා මානවක මං ඉස්සෙල්ල බණක් කිව්වනේ ඒක එක්ක නිවර්දි කරලා දෙන්න කියලා. මම කිව්වනේ සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා නෑ. නිට්ඨ වූ සංස්කාර තියෙනවා. සැප සංස්කාර තියෙනවා. ආත්ම සංස්කාර තියෙනවා. මේ කෙනෙකුට මේ සූරම්බක්ක මානව කිහිපුවා. ලෝතුරා බුදුරයන් වහන්සේලාට වචන වරදීන්නේ නෑ. සබ්බං කාය සම්මඤ්ඤාණ කුබ්බංගමඤ්ඤාණානුපරිවත්. සබ්බං වාචී කම්මඤ්ඤාණ කුබ්බංගමඤ්ඤාණානුපරිවත්. සබ්බං මනෝකම්ම ඥාන කුබ්බංගම ඥානානුපරිවත්ත. කරුවක් යන මාසලගේ සීලෝම කායික ක්‍රියා නුවණ තේරෙකොට නුවණ අනුව පවතින. කරුවක් යන මහන්සේලාගේ සීල වශයෙන් කර්ම නුවණ තේරෙකොට නුවණ අනුව පවතින. කරුවක් යන මහන්සේලාගේ සීල මනෝ කර්ම නුවණ තේරෙකොට නුවණ අනුව පවතින. මේ නම් බුදු කෙනෙක් දෙද බුදුරජාන් වහන්සේ ලක්ෂ්‍ය වචනා බුද්ධ අමෝග වචනා කියන දෙවිලියා වචන නෑ තථාගතයන් වහන්සේලා මුසාවට වචනයක් නෑ වැරදෙන වචනයක් නෑ නත්ති දව නත්ති රව කවදාකවත් උන්වහන්සේලගේ පීඩාකාරී සත්‍යයක් කවදාකවත් වචනේ පැටලෙන ස්වභාවයක් නෑ. මේ නම් බුදු කෙනෙක් වෙන්නේ බෑ කියන එක හිතාගෙන ඇසුව සම්මුලවත් කවුද? වසවදී පුත්‍රයාට කිව්වා මම වසවදී පුත්‍රයා එකෙන අතුරුසනංගාල කියනවා වසවක්ගේ පුත්‍රයේ උදැන් සියයන් දහස් ආවක්ම ලබාගත් ආගෝගේ සලුවන්ට බෑ කියලා අතුරුසනංගාල කොටු අකුදා. මෙන්න මේ වගේ සලුවන්ට බැරි පැහැදිලිම මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලැබෙනවා නම් ඒකට කියනවා අධිගම ශ්‍රද්ධා. ඒකත් මේ ශයාකාරවම ශ්‍රද්ධා බෞද්ධ ආශ්‍රයයි. සද්ධාන ලක්ෂණ සත්‍ය, සම්ප්‍රසාද ලක්ෂණ සත්‍ය, සම්පක්ඛන්දන ලක්ෂණ සත්‍ය, ඕකප්පණ ලක්ෂණ සත්‍ය, ආගම සත්‍ය, අධිගම සත්‍ය. ආගම සත්‍යයේ තේ මහ බෝසතුන් වහන්සේලා අධිගම සත්‍යව සෝවාන් ආර්යයන් තෙත්. අනිත් පතර අපි උගා ගන්න පුළුවන්. මෙන්න මේ සද්ධාව අපේ යම් ප්‍රමණ පරදිනවන සද්ධාව නිසා අපි දැහැමි වෙනවා. සද්ධා නිසා අපි සිල්වත් වෙනවා. සද්ධා නිසා අපි ධාර්මික වෙනවා. එනිසා අපේ දැහැමෙන් ධනෙ ලැබෙනවා. සද්ධා නිසා යසෝ කීර්තිය වැඩෙනවා. සද්ධා නිසා අපේ දීර්ඝායුෂ ලැබෙනවා. සද්ධා නිසා අපි සුභ තියෙනවා. දෙවෙනි කාරණේ තමයි සීල සම්පදා. මේ සීල සම්පදා මේ කියන්නේ පහදා වදාළ නිහි බෞද්ධයෙකුට නිත්‍ය සීලයයි. පංච සීලය ආදී වස්තුමක සීලය වැනි නිත්‍ය සීලයයි. මේ නිත්‍ය සීලයෙන් සීල සම්පදා වන්නේ කොහොමද කියන එක උන්වහන්සේ තෝරලා දුන්නා. සමාදන් වදන්නා සීලය අංග 8කින් රැකෙන්න ඕනේ. අංග 8කින් රැකුණොත් ඒක සීල සම්පදාවක්. සීල විපත්‍යක් නෙමෙයි සීල සම්පත්‍යය. ඒ මොනවද අංගත අඛණ්ඩ අචිත්‍ර අසබල අකල්මාස බුජිස්ස විමුක්තසත් අපරාමත්ත සහ සමාධි සම්පත්‍ය. අඛණ්ඩ කියන්නේ සමාදන් වූ ශික්ෂා පදයන්ගෙන් මුලින් වගේ ශික්ෂා පදයන් නිදී නැහැ. එනම් අඛණ්ඩ සීලය. අචිත්‍ර සීලය කියන්නේ සමාදන් වූ ශික්ෂා පද අතර මැදි ශික්ෂා පදයක් නිදී නැහැ. එනම් අචිත්‍ර සීලය. කල්ම අසබල සීලය කියන්නේ සමාදන් වූ ශික්ෂා පද අතර හේනියට කීපයක් කරලා නැහැ. එනම් අසබල සීලය. අකල්මාස සීලය කියන්නේ සමාදන් වූ ශික්ෂා පද අතරින් තනින් තනින් තනින් කරලා නැහැ. එනම් ඒක අකල්මාස සීලය. අකණ්ඩ අචිත්‍ර අසබල අකල්මාස. බුද්ධිස කියන්නේ සීලයක් පිටා සිටගෙන මට මේ දේ ලැබේවා. අද සීලය නිසා ධනෙ ලැබේවා. සීලේ නිසා මට සම්පත් ලැබේවා. සීලේ නිසා මට නම් නාම ලැබේවා. සීලේ නිසා මට වැඳුම් පිදුම් ලැබේවා. මේ හේතුවත් එම කුෂ්ණා. ඒ තණ්හාවෙන් දැඩිගත් සීලය සීල සම්පදාවක් නෙවෙයි. අවිසුද්ධයි. එසේ නැතුව මගේ මේ සීලය මට කෙලෙසුන් ගුණී කරගෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණ අධිගමනය කරගන්න උපනිශ්‍රේ වේවා කියන මේ නිස්සාරණ සංකල්පනාවේ සමාදම් වරක්නා සීලය කියනවා බුද්ධිස්ස සීලය. බුද්ධිස්ස කියන්නේ කණ්ණාවට යටත් නැහැ. කණ්ණාවට වහල් නැහැ. කණ්ණාවෙන් නිදහස් සීලය. බුද්ධිස්ස කියන්නේ නිදහස්කයි. විඤ්ඤුක්ක සත්‍ය කියන්නේ බුදු ප්‍රසේතු මහ රහත් උත්තමයන් වහන්සේ නමක් තමන්ගේ සීලය දෙතුවා නම් සාදු සාදු කියා සතුටු වෙන්නේ මම සීලය රකින්නවා නම් මෙන්න මේක විඤ්ඤුක්ක සත්‍ය සීලය. අනිත් බුදු පසේතු මහ රහතන් වහන්සේලා මෙසේම අකණ්ඩ චිත්‍ර අසබල අකල්මාසෝ සීලේ රකින්න බැවින් මම එහෙම රකින්නවා. එහෙමනම් මේක විඤ්ඤුක්ක සත්‍ය සීලය. සමාධි සංවත්තික අපරාමත්ත සීලය කියන්නේ අපරාමත්ත කියන්නේ කණ්ණාදිත්‍ය දෙකෙන් අල්ලාගෙන නැහැ. යම් සීලයක් සමාදන් වේතෝ මට මේ සීලය නිසා මේ පිළිවෙත් මඟ නිසා මට සම්පිත සැප ලැබෙන්නු. සත් දේව රාජ්‍ය සැප ලැබෙන්නු. බඹලෝ සැප ලැබෙන්නු. ආදී වශයෙන් ලෞකික සම්පත් ලැබුවා නම් එතන තියෙන කණ්ණාවෙන් සීලය අල්වගෙන කණ්ණා උපාදානෙන් අල්ලගෙන දිට්ඨි උපාදානෙන් කියන්නේ මම සීලවන්තයි. මේ සීල සමාදන් වෙන්නේ මම. මම අසවා සීලවන්තයි. මම පංච සීලෙන් සීලවන්තයි. ආදී වස්තුමක සීලෙන් සීලවන්තයි. ආදී වශයෙන් ආත්ම දිට්ඨියෙන් මේක අල්ලගත්තොත් දිට්ඨිය උපාදානෙන් ගත්තොත් මේ කණ්ණා දිට්ඨි දෙකෙන් අල්වා ගන්න ලද සීලයට කියනවා පරාමර්ථ සීලය. එසේ නැතුව කණ්ණා දිට්ඨි දෙකෙන් දෙදක්වත් අල්ලගන්නේ නැති විස්තරණ සංකල්පනාවෙන් රක්නා සීලය අපරාමර්ථ සීලය. විඤ්ඤුක්කසත් සමාධි සම්වත්තිනික කියන්නේ මේ ගුණාංග හටින් යුතුව රක්නා සීලයක් ඇති කෙනෙක්. ගහක් මුලට ගියත් හිත සමාධි වෙයි. කැලෑවකට ගියත්, ජලිතලාවකට ගියත්, ගල් කලාවකට ගියත්, කිස්තැනකට ගියත්, ගෙදරෙහි ගියත්, නිදාගන්න ගියත්, වාඩි වෙලා ගියත්, හිටගෙන ගියත් ඕනෑම තැනක ඕනෑම වෙලාවක භාවනා මානසිකාරයක් මෙනෙහි කළ පමණින් හිත සමාධි වෙනවා. සමාධි වෙනවා. මේ සමාධි වෙන්න තරම් සීලය විසුද්ධයි, සුවිසුද්ධයි, පිරිසුදුයි. මෙන්න මේකට කියන සමාධි සංවර්ධන සීලය. ඉතින් පංචශීලයේ උනත් මේ අංගාකින් ලැබුණා නම් තමයි සීල සම්පදාම. ඉතින් මේ සීලය ගැන අපි තවත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් අද දාසේ බොහෝ දෙනා කියනවා මේ ස්වාමීනි අපි සීල සමාදන් වෙනවා. ඒත් අපගන්න නෑනේ. අද සමාජයේ හැටියට කොහොමවත් ගන්න සීලයක් අතගන්න බොරුම කියන්න වෙනවා. එළ වෙන වංචාව කරන්න වෙනවා. එහෙම නැත්නම් මත්පානේ පානේ කරන්න වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ සිදුවෙන්නේ මක් නිසාද? තමා සීලේ හරියට පිළිචා නැති නිසායි. තමා හරියට සීලේ පිළිචා සිටිනවා නම් මාර්ගයේ කුත්‍යයක් කිව්වත් ඒ නරතනම් කරන්නේ ආර්ය දෙවි දේවතා දෙබලේ දෙබලේ නෙමෙයි කිව්වත් වරදක් කරන්නේ නැහැ. ඒ සීලේ පිළිචා සිටියර. සමාදන් වුණාට ඉවසීමක් නැති පාඩුවනි. එහෙමනම් අපි මේ සීලේ පිළිචා සිටින්න කියලා දැනගන්න ඕනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා දැන් අපේ අතේ වික්ෂුන් වහන්සේ අතේ පාත්‍රයක් තියෙනවා කියලා. වික්ෂුන් වහන්සේ ඉතල සිහියෙන් ඉන්නොත් මම අතේ පාත්‍රයක් තියෙනවා. එළඟ දෑකින් අල්ලගෙන ඉන්න ඕනේ. ඒක දෑකින් අල්ලගෙන කල්පනාවෙන් ඉන්නේ නැත්නම් පාත්‍රයේ දිරැකෙන්න පුළුවන්. කෝපයක් වාජනයක් අතේ තියෙනවා නම් මම සිහියෙන් ඉන්නොත් මම අතේ කෝපයක් තියෙනවා කියන බඩුවක් තියෙනවා. එවනම් ඒක සිහියෙන් අල්ලගෙන ඉන්න ඕනේ. ඒක කියනකොට සිහියෙන් කියන්න ඕනේ. ඔයගේ කම කටුත්තකදීන සතුකාරීත්වයක් අපට නියම කළ කියන. ඒක අපට කාටවත් සාධාරණයි සතුකාරීත්වය. සතුකාරීත්වය කියන්නේ හැම කටුත්තක්ම සිහියෙන් කරන්න ඕනේ. ඒතර නෝනක් කියන අවධියේ. මෙන්න මේ වගේ සතුකාරීත්වය ඇතුළත අපේ කොයි වෙලාවකවත් සීලේ කැඩෙන්න කාරණයක් වෙන්නේ නැහැ. ඒ සඳහා අපි කලින් තුන්නේ අපේ සිතට නැවත නැවත සීලමේ කුසල විකාරය ඇති කරන්න. සීලමේ කුසල විචාරය ඇති කරන්න. සීලමේ කුසල ප්‍රීතිය ඇති කරන්න. සීලමේ කුසල සුඛය ඇති කරන්න. සීලමේ කුසල සමාධිය ඇති කරන්න. ඒක අපි කොහොමද ඒ කරන්නේ? අපි උදේ පාන්දර සීලේක පීත්‍යාගෙන එක. හය හන්දෑවේ සීලේක පීත්‍යන. ඉතින් මේ නැවත නැවත සීලේ සමාදන් වීමත් වැදගත්. නමුත් මේ සීතා ගන්නාලද සීලය අපි නිතර සිතේ ආවර්ජන කරන්නේ. භාවනාවක් වශයෙන් ආවර්ජන කරන්නේ. අපි නමස්කාරයේ කිව්වනම් නමස්කාරයේ සිය දහස්වර අපි සිතින් මෙන්න කරන්නේ. ඉසරමේ අපි කිව්වනම් නැට නැට ඉසරමේ පද වෙන වෙනම අපි සිය දහස්වර අපි සිතින් ආවර්ජන කරන්නේ. පංචශීලයේ නම් සමාදන් වුණේ නැවත නැවත නැවත මේ පංච ශික්ෂාපද සිතින් ආවර්ජන කරන්නේ. විශේෂ දවස පුරාම මේ සමාදන්වගත සීලේ ආවර්ජන කරන්න තමා සීලයේ පිහිටා සිටියගෙන. තමන්ට ශික්ෂාපදයක් කඩනතරන් කාර්මයක් වහම ගුණ ලෙසකින්වත් සිය දීනසුවත් ඒ ශික්ෂාපදේ නොකරන තරමට තමාගේ සිත ඍජු වෙනවා බලගත් සිතක් බාට පත් වෙනවා සීලේ නිදෙද රැක ගන්න. මෙන්න මේක නිසා තමා රක්නා සීලය ස්ථීරව පිහිටා සිටීමත් නම් නිතර ආවර්ජන කරන්න ඕනේ. ඒක සමාදන් වීමෙන් සමාදන් වීමේ විනයයි ආවර්ජන කිරීමෙන් අනුසති විනයයි දෙකක් බැරිද මෙන්න මේක බුදුරජාණන් වහන්සේ ප්‍රතිවදා උපදේශය අර අතේ තියෙන දෙයක් තියෙන බව සිහි කරගෙන ඉන්නා වගේ තමා සමාදන් වගත්තාගේ නැත නැත සිහි කර කර ඒ සීලයේ ස්ථිර කරගන්න ඕනේ මේ සමාදන් වූ සීලයක් ඇති සීලවන්තයාට ජීවත් වීම ලැබෙන්නේ නැහැලි නැහැලින් ජීවත් වෙන බැවින් සීලවන්තයා ධනවත් වෙනවා සීලවන්තයන් නිකුරුණේ ධනෙ වැය කරන්නේ සුරා පාන සඳහා සමාජ ශාලා සඳහා දිනක් වෙනත් අවශ්‍ය අනවශ්‍ය නැතුම් ගැයුම් ජීවිතා ගල බලා කාලය ගෙවීම සඳහා නිකුරුණේ ඇවිදීම සඳහා වේදම් කරන්නේ සීලවන්තයා දැහැමින් උපයනවා සීලවන්තයා දැහැමින් ජීවත් වෙනවා ඒ නිසා සීලවන්තයාගේ කටයුතු කර්මාන්ත දියුණු වෙනවා ඒ නිසා සීලවන්තයා දැහැමින් ධනවත් වෙනවා සීලවන්තයාගේ අසෝන්කීර්තිය වැඩෙනවා ශීලවන්තයා දීර්ඝාසී විදිනවා. ශීලවන්තයා නිතරම තමාගේ ජීවිතයේ ශීලවන්තව සකස් කර ගන්නවා. කෑමෙන් බීමෙන් වැඩිමින් තරගමින් හැම දෙයකින්ම අපක්ක දේවල් අත්හැර දාලා සත්‍යයේ ඇතුළ ජීවත් වෙනවා, දැහැමින් ජීවත් වෙනවා. ඒසා සමාර්ථ නිරෝගී සුවයක් දීර්ඝාසයන් ලැබෙනවා. ඒසාම ශීලවන්තයා ඉතලවල සුභතිය තියනවා. ඊළඟට ත්‍යාග සම්පදාය. ත්‍යාග සම්පදාය කියන්නේ පරිත්‍යාගය. පරිත්‍යාගයේ පුරුදු කරන්නා වූ ත්‍යාගවන්තයා කරුණු හයකින් මේක කියනවා. විගතනල මැච්චේ නේන චේසාගාරං අධ්‍යාවසං. මුත්තජාගෝ පයිතකානි යාකයෝගෝ වස්සංග රතෝ දාන සංවිභාග රතෝ. මේ කරුණු හයයි. ඒ කියන්නේ ජීවිතයක ජීවත් වන්නේ කොට නිතරම තියෙන එකතු කිරීම. නමුත් පරිත්‍යාගයක් එතන තියෙනවා. එකතු කරනවා වගේම පරිත්‍යාගය. එකතු කරන්නේ බැහැරින් ජීවත් වෙමින් තව පරිත්‍යාගීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඊටවක 60 70කට පමණ පෙර සිදු වූ දෙයක් සාවැදගත් කියා. ඒ කියන්නේ ජීවන ළමා නිවාසයක් ඉදිරිම සඳහා කොළඹ කන්න බෞද්ධ සමිතිය මගින් කොහේද සම්බන්ධ නියෝජිත කිරීලා සාවැදගත් බලවකට ගිහින් කියනවා කලින්ම එතුමාගේ දැසෙන් පරිත්‍යාගයක් ලැබුණ මේක සාර්ථකුණ බව දැනගන්න. හොඳටම හඳා වෙනා යරුවට මේ දිවසේ ප්‍රධානය අවමහත්මයා ජේවත් වෙලා. ඒ එතුමා හොඳටම ඇඳිරිමේ තිබෙනකොට තමයි ගෙදරට පොදු මේ නියෝජිත කිරිස එතෙන් දැනෙලා මේ කාර්යය පැහැදිලි කරන්න සූදානම් වෙනකොට පහළ දැල්ලුවා. අද වාගේ විද්‍යාලෝකයක් කල තිබුණේ නැහැනේ. ගෙදර සේවක ළමයා එක පහනක් දැල්වනකොට ඒක පිළිකුලකින් පහන දැල්ලුවා. අනිත් පහන දැල්වන්න කවන් පිළිකුලක් ගන්න හදනකොට එතුමා කිව්වා එකයි පිළිකුලක් ගන්න එපා. මේ පළමු පිළිකුල කොටින් මේක පස්සු කරන්න. ඒක බලාධිකාර නියෝජිත කිරිස. ඉතින් මේ ඔක්කොම පහන් දැල්වලා කවුරු සුහද වාඩි වෙලා සාකච්ඡා කරනකොට මේ මදිතුමා කිව්වලු ඉතරවලු සමුන්නාතිලා කියන්නේ මම මේ දරුවාට කරපු ආවාදි ගැන. එක කිනිකෝරෙකින්ම පහන් දෙක දැල්වන්න මම නියම කළානේ. සමුන්නාතිලාට මම මේ විශාල මසුරු කුජලේ කියලා. තද මසුරු කුජලේ කියලා. දැන් ඉතින් දෙපා මිත්‍රවරු. මේ කිනිකෝරු කොටේක පරිශ්‍රම් කර කර තමයි අපි යමක් උපයන්නේ. අපි දැන් යමක් උපයන්නේ මේ වාගේ සුළු දේකව අර පරිශ්‍රම් කරගෙන. ඉකුරක් කියන එක ලෝක වේදමක් නෑ. නමුත් මේක ප්‍රේෂන් කළොත් ඒකත් ඉතුරුවක් නේ. මෙන්න සමුන්නාසලාට අවශ්‍ය ඒ වටිනා සත්‍යය සඳහා මුදලින් රුපියල් 1000. ඒ කාගේ 1000ක් යන්නේ ලක්ෂ ගානක වටිනාකමක් නේ. හැබැයි මේ ඉතුමාගේ දැක්ින්ද පිටි පරිණි පරිත්‍යාගයෙන් ඒ කටයුතු බොහෝ උසස් වෙන සම්පූර්ණ කරගෙන තමයි ලැබෙන්නේ. මේ වගේ කොතෙකුත් අපට සාධක දේව දැක ගන්න දේන බෞද්ධයන් වශයෙන් උනත් අර පරිශ්‍රමෙන් තමයි වස්තුවේ උපයන්නේ. හැබැයි පරිත්‍යාග කරන්න ගියාම පිටු නිරුම් මලක් වාගේ සන්තෝෂයෙන් ඒවා පරිත්‍යාග කරනවා සමාපතන ගෝතිය අරමුණු කරගෙන. ඒකයි බෞද්ධ චාරිත්‍රය. ඉතින් මේ වාගේ මතුරු මලෙන් ගැවසේ ගත්ත ජනතාව අතරත නමතුරුමම ජීවත් වන්නේ කියලා එක සන්තෝෂයෙන් පරිත්‍යාග කිව්වා. මුත්තජාගෝ ඒ කියන්නේ මගේ අතට යමක් ලැබුණා. ඒ අතේ කිසිවක් ඉතුරු කරගන්න නැතුව මම දන් දෙන්නේ. ඒ කියන්නේ තමන් යම් කිසියක් පරිත්‍යාග කරනවා නම් ඔහුගේ බින්දුවක්වත් ආසාව තියාගන්නේ නැහැ. ඒකයි මුත්තජාගෝ කියන්නේ. සම්පූර්ණයෙන් ත්‍යාගණය කරන පරිත්‍යාග කරනවා. ඉංගාලේ කොටයක් දුන්න නම් සුවපත් වේවා කියන වචනවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔහුගේ. ඔහුගේ වැඩමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ ස්තුතිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අතරනේ කියාට කිණක් නෙවෙයි. තමයි එච්චරවත් අපි ගුණ කතනයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයේ සිටින්න ඊට වඩා උසස් ප්‍රතිමක්. ඒ වගේ දානයක් දීලා මම අද දහසක් වේදන්කට දානයක් දුන්න. මට ඊළඟ වාරේදී දසදහස් වගේ ධනෙ ලැබෙනවා කියලා හිතුවොත් තේම මේ දානය නියම දානයක් නෙමෙයි. එතන තියෙන්නේ මුත්තචාරයක් නෙමෙයි. හිතේ ආශාවක් ඇති කරගන්නවා. ලෞකික ආගාරයෙන් දුරු දන් දෙනවා. ඒක මුත්තචාරය. හයකපාණී කියන්නේ නිතරම අත සෝදාගෙන ඉන්නවා. නෙළුම් මලක නෙළුම් කොනේක කොච්චර වතුර වැක්කරුවත් වතුර තැවරෙන්නේ නැහැ. බිඳු බිඳු කරවිගෙන යනවා. වතුර ගෑවනාදවත් තියෙන්නේ. ඒ වගේ තම පරිත්‍යාගයක් කළොත් එහෙම අත සෝදාගත් වගේ හිතේ පිරිසිදු හිතේ පිටින්ම පිරිසිදු කරගෙන ගන්නෙ මුත්‍ත්‍යාගය. හයත පාණි යාතයෝගෝ කවුරු වාරි මේ කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි ඇවිල්ලා අනේ මට ආවාදේ ඕනේ ආවාදේ ලැබුණොත් හොඳයි කියලා කිව්වම අනේ නැතේ කියන්නේ නැතුව කියේ දෙකෙන් මුක්ත සංග්‍රහ කරනවා. මෛත්‍රී වචනින් මෛත්‍රී පිටින් මෛත්‍රී කයින් සංග්‍රහ කරනවා. එතකොට කවුරු නම් විශ්වාසවන්ත වෙන අනේ අසවලාලකට ජීවත් නම් නෝරදුවාම යමක් ලැබෙනවා. ඉල්ලන්නේ නැති බැරි කෙනෙක්නේ. නැති බැරි කෙනෙක් ඉල්ලන්නේ නැති. එතකොට මේ නැති බැරි කෙනෙක් කාගේ ඇති කෙනෙක් කාගේ ඉල්ලන්නාවක් ඉල්ලනවත්තාවේ ඔහු නැති කෙනෙක් නිසාම දෙන්නට උන. පසුගිය කාලේ මේ ශාමුද 67 ඉස්සල කුදුරු සිටියා ලංකාවේ අප්‍රසිද්ධ දානපතිය සිටියා. නම් ගත්තයන් අපි කාලේ ඉවන්නේ. එතුමා ළඟට පිටිසර ගම්මානක තරුණෙක් ඇවිල්ලා අනේ ආමාත්‍යෝ සංගේ ආමාත්‍යෝ කියලා. සත්තාන්නගේ කටු ප්‍රාසංකරන්නේ අතේ සැපයක් නැහැ. ඔබට බුදුබව ලැබෙන්නේ මට මුදලින් රුපියල් 50ක් ලැබුණොත් නෑ. මේ වෙලාවේ කියයි එතුමාගේ සොරුදු තුමා. ඉවායි එහෙම දෙන්නේ නැහැ. මම බොරුවක් කියන්නේ. මං කියෙන් බලන්න මං දන්නේ කොළු ගම. මේ වෙලාවේදී මුදල් ගෙන්නන්නේ පසුව ලැබෙන හැටි. ඉතින් මේ සොරුදු තුමා ගියා ගම. ගමට යනකොට හොඳට බෑ ගෝ වෙලා. අර අම්මා ගෙදර නිදුලේ පහ කුක්කිපානක් කියන්නේ කුක්කිලාම්පුවක් කියන්නේ කොල්ලා කුලියෙක්. ඒ අම්මගෙන් සොරුදු ඔක්කොම අහගත්ත පුතා ගියේ ගමට ගියා. ඉතින් අම්ම වයසයි. ඒ පවදා උදේ ඇවිල්ලා තමන්ගේ වැඩිමහල් සොර ගන්නත් කිව්වේ අයියන්ගේ අර ළමයාගේ බොරුවක් නේ. අම්ම ජීවත් වෙන්නේ හැබැයි අම්ම වයසයි. මම යනකොට කොල්ලා කුලියනවා මිදුලේ. ඒකවල මේ පරිත්‍යාගශීලී සත්පුරුෂයා බෝධිසත්ව කෙල්ල. එතුමා තුර මල්ලි දරුවෙකුට අම්මා තරම් වටිනා කෙනෙක් වෙන්නේ නැහැ. අම්මා නැති වුණා කියලා යමක් බිල්ලන්න නම් මොන තරම් නැති බැරිකම ඒ දරුවාට ඇත්ද? ඉෂා මාගේ අසුරය 50ක් නෙමෙයි 100ක් නෙමෙයි. කිසිම සමාවක් නැහැ 100ක්. අර බොරුව කිව්වා කෙනෙක් ගණන් ගත්තේ නැහැ. අර දරුවාගේ නැති බැරිකම තේරුම් ගත්තා. මේක පරිත්‍යාගශීලී සත්පුරුෂයෙකු සුභාර. ඔච්චර අනුපාඩුකම් නැතත් තමා විසින් කරන්න කියන ශක්තියාවක් ඇතිවිතාගෙන මේ වතමයි යාකයෝ භූ කිසියම් මෙලිකමක් නැතුව ඉල්ලන්නේ සුදුසුක් යාකයෝ කුස්සක් රකෝ කියන්නේ හැම විටම තමාගේ අතට යමක් ලැබුණා නම් කොටසක් පරිත්‍යාග කරනවා ඒ සීලවන්ත ඒ ගුණවන්ත ඒ මාගේ හිතවතා ඒ මාගේ අහිතවතා කියලා විශේෂයෙන් සෙවිලක් නැහැ යමකට යමක් අවශ්‍ය නම් ඒ දේ දෙනවා ඒ නිසා කුස්සක් රකෝ පරිත්‍යාගයේ සික්කලව වාසය කරනවා දාන සම්මුදාගලක් තමාට ලැබෙන දේ කරුණීම යමක් දෙනවා අග්ගසදානේ දෙනවා දෙනවාමයි තමන් කැම ගන්න රත්තු ගන්න රත් සීවා නම් පළවෙනි බක්තිදාන් වෙන් කරනවා දානසල කාටරි සතිගුණ දෙනවා දෙවොද ඒවා මේන තම අනුභව කරමින් ඉල්ලගෙන ආවනම් කියන්නේ ඒ අනුභව කරමින් ඉච්චේ දේ හරි දෙක මේ වාක්‍ය කියනවා දාන සංවිභාග රත් ඉතින් මෙන්න මේ විදිහට දාන සංවිධානයේව පරිත්‍යාගයේ පුරුදු කුජලය ඒකෙන් නිතර නිතර ආවර්ජනා කරනවා මම මේව දන් දීලා තිනු මේ පරිත්‍යාග කරලා මේව කළා කියන හිතන උිතනට මොකද වෙන්නේ ඉතින් නීවරණ යට වෙලා හිතේ සමාධිය කුජ ඇතිවෙයි පරිත්‍යාගයේ මොකද සමාධිය කුජ ඇතිවෙයි කෙසේ නමුත් මේ පරිත්‍යාගයේ පුරුදු කුජලයට කවදාකවත් ලකු හානි වෙන්නේ කර්ණිකාමයෙන් ලකු හානි වුණත් නැත කොහොමද ලැබෙනවමයි අනිත් කාරණය ඉසේ පරිත්‍යාගයේ කරන්න කරන්න පූර්ව කුසල් මතුවෙනවා. පෙර ජාතකවල දන් දීලා නිසානේ අපිට අද යමක් තියෙන්නේ. ඒකට පූර්ව කුසල් මතුවීම නිසා කුසල විපාක මතුවීම නිසා අපට වැඩි වැඩියෙන් තව ධනිය ලැබෙනවා. නිසා පරිත්‍යාගයේ නිසා ධනින් ධනවත් වෙනවා. පරිත්‍යාගයේ නිසා ගුණ කීර්තිය වැඩෙනවා. පරිත්‍යාගයේ නිසා අපලෝකතරද ගෙවිලා දීර්ඝාස ලැබෙනවා. පරිත්‍යාගයේ නිසා සුවිතාපති වෙනවා. ඒ තුනේ කාර්යය ප්‍රඥා සම්පදායක විශේෂයයි ප්‍රඥා සම්පදානයේ ਸਰුවඥන් වහන්සේ සිටුවේද දේශනා කළේ භවනා ප්‍රඥාව ගැනයි ප්‍රඥාවේ ප්‍රගේන රාජ්‍යයක් තියෙනවා ඒ සියල්ල සම්පින්දනය කරන තුනක් තියෙනවා සුතමේ ඥානය චින්තාමේ ඥානය සහ භාවනාමේ ඥානය සුතමේ ඥානය කියන්නේ ධර්ම ශ්‍රවණේ ධම් පොත්පත් කියවීමේ ධර්ම සාකච්ඡා කිරීමෙන් ලැබෙන දැනුම අවබෝධයේ කියන සුතමේ ඥාන අපි කියන්නේ ධර්මඥානය කියලා සුසුසා සුත වර්ධනේ සුතං පඤ්ඤාය වර්ධන මේ ගාථාවෙන් කියන්නේ ඒකයි උතර නිතර දේශවන්න වාගෙන ධම්පද ඇතිවීමෙන් ධාරණිය ඇතිවීම ධාරණිය නිසා එම අවබෝධය ඒක කියනවා සුතමේ ඥාන චින්තාමේ ඥානේ කියන්නේ බණ අසා දරාගෙන ඒ අනුව අර්ථ චින්තනය කරන. තමාට බණ අහලක් නැතුව යමක් යමක් නුවණින් කල්පනා කොට සිද්ධ කරනවා. ඔය බෝසත් චරිතවල බොහෝම දකින්න ලැබෙනවා. මලපතිය අකුරක් ඉගෙනගෙන නැතුව පුදුමහා ස්කන් කරනවා තමාගේ චින්තනය. ඒ වගේම චින්තාමේ ප්‍රඥා. ඊළඟට භාවනාමය ප්‍රඥාවයි මෙතන මුල් කැලිලා. භාවනාමය ප්‍රඥාව හැටියට මෙතන දේශනා කළා. අපේ සිත අඳුරු කරන උපක්‍රමයක 6ක් 5ක් තියෙනවා. ඒවා කියන පංච නීවරණ. ධර්මතා වශයෙන් ගත්තොත් හතක් වෙනවා. සම්පින්දණය කොට ගත්තාම 5ක් වෙනවා. කාම ඡන්දේ, ව්‍යාපාදේ, කීන නිත්‍ය, උද්දච්ච කුච්චය, විචිකිච්ඡා. මේ පහෙන් එකක් හරි අපේ හිතේ ආවත් හිත අන්ධකාරයි. ආවරණයි, නීවරණයි. ඥානයක් ලැබෙන්නේ, විපස්සනා ඥානයක් ලැබෙන්නේ, ධම්මපදයක් දීවෙන්නේ, ඇත්ත නැත්ත වැටෙන්නේ, හොඳ නරක වැටෙන්නේ, කලියතුන ක්‍රෝධේ වැටෙන්නේ, කුසල කුසල වැටෙන්නේ, මෙලෝ කර්ලෝ වැටෙන්නේ, හේතුඵල වැටෙන්නේ, මෞඛ්‍යයන් වැටෙන්නේ, සහෝදර සහෝදරයන් වැටෙන්නේ, කලගුණ වැටෙන්නේ, ඔක්කොම අන්ධකාර වෙනවා මේ පහෙන් එකක් හිතේ ආව. මේවා යටපත් කරන්නේ මේ අඳුරු යුගයේ නැත්තම් අඳුරු ගැටි අඳුරු එන්නේ අඳුරු තාක්ෂය වත් කරන්න ආලෝකයක් දල්වන්න කියන ඒක තමයි ප්‍රඥා ආලෝකය. ඒ ප්‍රඥා ආලෝකයේ දල්වා ගැනීම පිළිවෙත් ක්‍රම කිව්වේ. ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණයේ කියන්නේ ආශාවල් සංකල්පන කාමරාග සංකල්පන කිචේ යක්පත් කරන්න නම් ඒ අඳුරේ හිත ආලෝකයට ගන්න නම් වඩන්න ඕන අසුරාව. දත්තිංසාකාර කිරිපුල් භාවනාවද දසාගම භාවනාවද වඩන්න වඩන්න අර නීවරණ යටේලා ආලෝක වෙනවා. මේ සම්බන්ධ ආභෝධයට කියනවා ප්‍රඥා සම්පදාය. ව්‍යාපාදයේ කියන තරහ නැමෙති අන්ධකාරයේ ඉවත් කරන්න නම් වඩන්න ඕනේ මෛත්‍රී. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා හතර. මේවායින් එකක් වඩනකොට ව්‍යාපාද අඳුර දුරු වී සිත ආලෝක වෙනවා. මෙන්න ප්‍රඥාය. තීවෙන්නේ කියන්නේ හිතේ චිත්තචෛතසිකයන්ගේ අලිමැලිකම. මේ අන්ධකාරය. මේ අන්ධකාරය දුරු කරන්න නම් අපි වඩන්නට ඕනේ ආලෝක සංඥා. ආලෝක සංඥා. ආලෝක සංඥා වඩන්න වඩන්න සීන මිද්ද අඳුර නැමෙති නිවන ඉවත් වෙනා සාරූප වේ. මේක තමයි ප්‍රඥා. උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කණීතේ විසිරිය. කුක්කුච්ච කියන්නේ ඒකේ පසුතැවිල්ල. මේ දෙක යටපත් කරන්න නම් මේ අඳුර නැති කරන්න නම් වඩන්න ඕන ආනාපාන සතිය. ආනාපාන සතිය වඩන්න වඩන්න උද්දච්ච කුක්කුච්ච සංසිදේසිත ආලෝකය ඉන්නේ ප්‍රඥාවයි. විචිකිච්ඡා අඳුර නැසන්න කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති නේද? ඒකම වඩන්න වඩන්න අපේ විචිකිච්ඡා අඳුර දුරු වී ආලෝකය එන්නේ. ඒක තමයි ප්‍රඥා කාර්යය. මෙන්න මේම පංච නීවරණ යටපත් වෙනසේ ඊට නියමිත භාවනා කරන මුලපට අග දක්වා දිනු පවුන කර ගත්තොත් ඒ සිත නිතරම ඥාන සම්පන්න සිතක්. ඒ සිත නිතරම ආලෝකමත් සිතක්. ජී ජීවිතේ ක්‍රියාවක් මේ අවශ්‍ය ජී ජීවිතේ කෙනෙක් උපදේශ දීලා කියන්නේ කිසමාවෙ ධර්මානුශාසනා පැවැත්වු අධිදේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.